කරන කෙසියක් විතර කවදාකවත් කතා කරන්න නැති කට. අද මුල් පිළිපාසල ගියාම තමයි කතා නැහැ. නෝ කතා නෝ සිනා මොකක්වත් නැහැ. සදින්නත් නැහැ. කතාත් නැහැ. මොකක්වත් නැහැ. යා පාර්ලිමේන්තුවට පොත වෙච්ච ගම පොතමහත් වෙනවා. සිය දවසට වෙනම දානක් හම්බෙනවා. පටිය වෙනම හම්බෙනවා. සීමනා වෙනම හම්බෙනවා. පොරමිට එක හම්බෙනවා. වාහන කරන. ජාතක වාහන හේතික ගන්නවා මිසක් අපි වෙන කතා කරන්නේ නැහැ. පෞද්ගල පාර්ලිමේන්තුවේ අපේ රටේ ජනතාවට වැඩියෙන්ම මතක තියෙන නූණ තිබුණේ වෙන කාටවත් නෙවෙයි අනුර කුමාරගේ සංගායක සහෝදරයෙකුට නූණ. දෙවියන් විශ්වාසවත් කියන කෙනක ජනතා විමුක්ති පෙරමුණේ තුන් දෙනා හිටියේ තුන් දෙනා විපක්ෂක වැඩේ කරලා අපි ආන්නේ තුන් දෙනෙක් ඉඳලා පාර්ලිමේන්තු විපක්ෂ කාර්ය කරා නම් අපිට දෙන්නකෝ 30ක් 40ක් අපේ ඊළඟ පාර්ලිමේන්තුවේ ආණ්ඩුව කාගේ වුණත් ආණ්ඩුව වැඩ කරලා ඔබේ අයිතිය දිරු කරනවා.